විසිවනි සංශෝධනය ක්‍රියාත්මක කළා. ඒ යටතේ අලුත් මැතිවරණ පැවැත්වීම සඳහා නම් එකම එක විසඳුමක් තියෙනවා. ඒ විසඳුම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අපේ නායකයෙකු අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කර මේ කාල සීමාව තුළ මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න අවම වශයෙන් විසිවනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම දක්වා නිමල් ශ්‍රීපාදසිල මැතිතුමා හෝ ජෝන් සෙනවිරත්න මැතිතුමා හෝ එමෙතන දිනේෂ් ගුණවර්ධන මැතිතුමා 126ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කිසිදු අවශ්‍යතාවයක් නැහැ විසිරුවන්නේ. පාර්ලිමේන්තුව පවත්වක න්‍යායමේ බරපතල ගැටලුවක් තියෙන බව දන්නවා. මේ ලබන සතියේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය මේක තියෙන්නේ. හැමදාම තියෙන්නේ ශෝක ප්‍රකාශ යෝජනා. يعني ශෝක ප්‍රකාශ යෝජනා නැතිනම් ලොකු මන්ත්‍රීවරුන් මිය ගිහිලා නැතිනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවට පැවැත්මක් නැහැ කියන එක.